ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඉසිකා නෝනා මහත්මිය ගයන් මහත්මයා ඒ වගේම ආදරණීය දෙමව්පියන් මේ දූ පුතුන් කවුරුත් ඒක රාශී කරගෙන අද දින ඊටාම වටිනා කෘතවේදී පින්කමක් සිදු කළේ ඉසිකා නෝනාගේ ආදරණීය ඒ මිතුරියගේ මෑණියන් වෙනුවෙන් ලලිතා රන්ජනී ඒකනායක තලවගේ මාතාව මිය ගිහිල්ලා එතුමිය වෙනුවෙන් කරන හත් දවසේ දානමය පින්කම විදියටයි අද දින මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඒ මියගේ ඥාතිවරිය දිහා බලන විට එතුමිය මේ ඇත්තන්ට ටිකක් ඈතින් සම්බන්ධතා තියෙන කෙනෙක්. එහෙම වුණත් මේ ඇත්තන්ගේ තියෙන සත්පුරුෂකම හින්දා මේ පින්කම ඉතාම දුර බැහැරින් හිටියත් මේ පින්කම මේ රටේ ඉඳලා ඔබ මේ සිදු කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ දුර්ලභ කාරණා දෙකක් තියෙනවා කියලා. මොනවද ඒ කාරණා දෙක? එකක් තමයි කලගුණ සැලකීම කියන එක දුර්ලභ කාරණයක් කියලා. යම් කෙනෙක් අපට යම් කිසි උපකාරයක් කරවතින් ඒ උපකාරය දැනගෙන සිටීමත් ඊට ප්‍රත්‍යුපකාර කිරීමත් කියන කාරණය ලෝකයේ දුර්ලභ කාරණයක් කියලා. ඊළඟ කාරණේ විදිහට බුදුහණෝ දේශනා කරන ඉතාම වැදගත් කාරණයක්. ඒ මොකද්ද? යම් කෙනෙක් මුලින්ම කෙනෙකුට උදව්වක් කරනවා නම් වෙනත් කෙනෙක්ගෙන් උදව්ව ලැබෙන කලින් අපි එයාට උදව්වක් කරනවා නම් අන්න ඒකත් දුර්ලභ කාරණයක් කියලා. බොහෝ වෙලාවට අපි උදව් කරන්නේ රිටර්න් එකක් විදියට. ඔයා මට කරුවොත් මමත් කරනවා කියලා එහෙමනේ කරන්නේ නේ. ඒක තමයි සාමාන්‍ය ලෝක විවහාරය. නමුත් ලෝකයේ දුර්ලභ කාරණය තමයි වෙනත් කෙනෙක් Tamanට උදව්වක් කරන කලින් වෙනත් කෙනෙක් Tamanට කතා කරන කලින් Taman එයාට කතා කරනවා. වෙනත් කෙනෙක් තමන් එක හිනා වෙන කලින් තමන් එයත් එක මුලින් හිනා වෙනවා. වෙනත් කෙනෙක් තමන්ට උපකාර කරන්න කලින් අපි එයාට උදව් කරනවා. මේ ලක්ෂණය පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. මේක බෝධිසත්ත්ව ක්‍රියාවක්. බෝසත්තුරු ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ මෙන්න මේ ලක්ෂණය නිසා. ලෝකයෙන් තමන්ට දෙයක් ලැබෙච්ච නිසා නෙවෙයි. ලෝකයට තමන් උපකාරයක් කරන්න ඕන කියන හැඟීමෙන් උන්වහන්සේලා පාරමිතා පුරලා මේ ලෝකයේ පහළ වෙලා ලෝකෙට සේවය කරනවා. ඉතින් මෙන්න මේ ගුණයත් එක්ක අපේ අභ්‍යන්තරයේ ලොකෝ ගුණයක් ඉස්මතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඉසික නොවන මහත්මිය ඉතින් හාමුදුරු හඳුනාගෙන තියෙන්නේ බොහොම සුවිශේෂී පින්කම කළා බොහොම නිහඬව ඉන්න කෙනෙක් විදියට. ඉතින් ඒවත් කරන්නේ බොහොම අවංකව සත්භාවයෙන් කරන්නේ. ඉතින් මේ පින්කම ඒ මියගිය ඥාතිවරයාට හිතවතියට අනුමෝදන් වෙන විතරක් නෙවෙයි. මේක ඇත්තෙම අපටම කරගත්තු දෙයක් මේක. දැන් බලන්න තමගේ අම්මා තාත්තාත් එක්ක මේ වගේ වෙලපින්කම් කරනකොට ඒ අම්මා තාත්තට ලොකු ආශිර්වාදයක් මේක. ස්වාමීන් වහන්සේලා දැකලා මේ පින්කම් වලට අත ගහලා බුද්ධ පූජා පවත්වලා මේක කරන එක කොච්චර තමගේ ජීවිතයේ ආශිර්වාදයක්ද. ඒ විතරක් නෙවෙයි තමගේ මියගේ ඥාතීන්ට ගිහන් මහත්මයාට තමගේ ආදරණීය දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කරන්න මේක හොඳම අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි තමගේ ආදරණීය දරු දෙපළට මේක ලොකු ආදර්ශයක්. ආශිර්වාදයක්. ඒ දරුවෝ විහාරස්ථානට ඇවිල්ලා මේ මල් පහන් පූජා කළා, බුද්ධ පූජාට අත ගහලා, ස්වාමීන් වහන්සේලට දානය පූජා කරනකොට ඒ දරුවන්ට ඒක ලොකු ආශිර්වාදයක්. වෙන දෙයක් නෙවෙයි පින්තුනේ අත් දෙක එකතු කරලා ස්වාමීන් වහන්සේ කෙනෙකුට වැඳන් ඒ දරුවන්ට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබ හැලෙති බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කුමාරයෙක් හිටිය දවස් 7න් මරණයට පත් වෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ මේ දරුවා දිහා බලලා ඒ දරුවා වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා යවලා හත් දවසක් පිරිත් කියෙව්වා. පිරිත් කියවලා ස්වාමීන් වහන්සේලාට හොඳට පසඟ පිහිටවල වැඳෙව්වා. දවස් 7න් මරණයට පත් වෙන හිටියේ මේ ළමයා දීගායු කුමාරය ආයු වඩන කුමාරය කියලා පස්සේ ප්‍රසිද්ධ වුණා. අවුරුදු 120ක් ජීවත් වුණා. ඉතින් මේ කරන දේවල් සරල දේවල් නෙවෙයි. අපිට පේන මේ පොඩි ක්‍රියාවක් කියලා. නමුත් මේ පිටපස්සේ ලොකෝ කර්ම ශක්තිය, කුසල ශක්තිය ඒක රාශිය වෙනවා. ඉතින් අපේ මේ ජීවත් වෙන්නේ නිකන් නෙවෙයි. ඔබ දන්නවා මේ කාලෙත් ලෝකේ මිලියන ගාණක් කට්ටිය මිය ගියානේ. ඉතින් ඒ අය අතුරෙන් අපි මේ ඉතුරු වෙලා බේරිලා ඉන්නේ හිතන්නේපා අපි මේ අපි ගන්න බෙහෙත්ියත් නිසාවත් අපි පරිස්සම් වෙලෙන නිසාවත් විතරයි කියලා. ඒවත් එක අතකින් හේතු වෙනවා. නමුත් ඊට වඩා අපේ කුසල කර්ම ශක්තිය ප්‍රබලයි. ඒ නිසා තමයි අපි මෙහෙම මේ හැම අනතුරකින්ම බේරිලා අපි මේ ඉන්නේ. ඉතින් එක අතකින් අපේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන එක බුදුහාමුදුරු දේශනා කළ ඉතාම වටිනා දෙයක්. ඒකට හේතුව තමයි මරණයට පත් වෙන බොහෝ දෙනෙක් පින් බලාපොරොත්තුෙන් සිටින විතරක් නෙවෙයි, ඒ අය තැමිට බොහෝ දුක් ඇති ස්ථානවල ඉපදෙනවා. මේක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන අවස්ථාවෙදිම දැකපු සුවිශේෂී කාරණයක්. සම්බුද්ධත්වයට පත් වෙනකොට බුදුහාඳුරන්නේ චතුපපාද ඥානය කියලා විශේෂ ඥානයක් ලැබුණා. අන්නේ ඥානයෙන් උන්වහන්සේ දැක්ක ලෝකයේ මිය ගිහිල්ලා නැවත ඉපදෙන සත්‍යයන් ගැන. ඒක දකිනකොට බුදුහාඳුරන්ට පුදුම විදිහ අනුකම්පාවක් ඇති වුණා. ඇයි ඒකට හේතුව? ඇතැම් විට මේ මනුස්ස ලෝකේ හොඳට සුව පහසුවෙන් සතුටෙන් ජීවත් වෙච්ච බොහෝ දෙනා මිය ගිහිල්ලා ඉපදෙන්නේ මනුස්ස ලෝකේ පල්ලෙයි ස්ථානවල. ඉතින් මෙන්න මේ අනතුරු බුදුහාඳුරුව දැකලා ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ අනතුරටපත් නොවන විදියට අනුශාසනා කළා. ඒ නිසා මියගේ ඥාති දෙක අතරින් පින් අනුමෝදන් කරන වගේම අපි ප්‍රධාන වශයෙන්ම කරන්න ඕන දෙයක් තමයි අපේ එකට ඉන්න ඥාතීන් ඒ ඉන්න කාලයේදීම අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් ඥාතීන් මෙයත් හවුල් කරගෙන මේ වගේ ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම අපි පින්කම් කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුගතිගාමී වීමට හේතු වන කරුණු හතරක් ගැන. ඒ තමයි ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඒ වගේම ඡාග සම්පත්තිය, පඤ්ඤා සම්පත්තිය කියලා. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන තියෙන පැහැදීම. ඒ පැහැදීම හදවතේ තියෙනකොට ඒ ප්‍රසාදය සිතුවිල්ලක් ඇතුවත් ඒ අවසාන මොහොතේ හිටියොත් අපි කවදාවත් දුගතිගාමි වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ යම් කිසි කෙනෙක් මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන කෙරෙහි සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් හරි ඇති කර ගන්නවා නම් ඒක සුගතිගාමි වෙන හේතුවක් කියලා. දෙවෙනි කාරණේ තමයි සීල සම්පත්තිය. විශේෂයෙන් පංචශීල ආරක්ෂා කරමින් ඉන්නවා නම් අපේ ජීවිතේට ලොකු රැකවරණයක්. අපි මරණයෙන් පස්සේ කිසිදාක දුගතිගාමි වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි ඡාග සම්පත්තිය. අපේ සන්තකව දේවල් අපේ දෑතින් අනිත්‍යයට පරිත්‍යාග කිරීම. අපේ අම්මට තාත්තට, දරුවන්ට, අසරණයට, පූජනීය උතුමන්ට මේ වගේට අපි යමක් පූජා කරනකොට අපේ හිතේ ලොකු කුසලයක් වැඩෙනවා. හිතේ ලොකු සතුටක්. පීති මොදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. දන් දෙන කෙනා ලොකු ප්‍රීතියක් සතුටක් භුක්ති විඳිනවායි කියලා. ඒ හදවත බොහොම ලස්සනයි. ඒ හිත බොහොම ලස්සනයි. නිතර දන් දෙන කෙනා. මෙන්න මේ කරුණ තුන විශේෂයෙන්ම දේශනා කරන අතරේදී බුදුහාඳුර තවත් සුවිශේෂී කාරණයක් දේශනා කළා. මුලින්ම ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඊළඟට ඡාග සම්පත්තිය. ඊළඟ කාරණේ තමයි පඤ්ඤා සම්පත්තිය. මෙන්න මෙතනින් තමයි අපේ ජීවිතයේ සම්පූර්ණම ටර්නින් පොයින්ට් එක බවට පත් වෙන්නේ. අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවද නැත්නම් සාමාන්‍ය ලෝක විවහාරින් ඉන්නවාද කියන එක බලන ස්ථානය. අපි ප්‍රඥාවෙන් ජීවත් වෙනවාද කියන කාරණය. කල්පනා කරලා බලන්න දැන් අපිට අපි ගැනම හිතන්න පුළුවන්. අපි කොයි තරම් දුරට ප්‍රඥාවෙන් ජීවත් වෙනවාද කියලා. අපේ හිතට සිතුවිල්ලක් එනකොට ඒ සිතුවිල්ලක් එක්කම රූපයක් මැවෙනවා අපේ හිතේ. දැන් බලන්න මේ මිතුරිය ගැන, මේ මිතුරියගේ අම්මා ගැන මතක් වෙනකොට ඔබට රූපයක් නිර්මාණය වෙනවා හිතේ. එතමිට මේ පින්තූරයේ දිහා බලන හැටි රූපයක් නිර්මාණය වෙනවා. එතකොට ඒ රූපේ නිර්මාණය වෙන අවස්ථාවේදී අපිට මොකද හිතෙන්නේ? අපිට හිතෙන්නේ ඒ කෙනා ජීවත් වෙලා ඉන්න කාලේ කරපු දේවල් ටිකක් තමයි මතක් වෙන්නේ අපිට. ඒ යෙහෙලියා තමන්ගේ මිතුරිය කොමුදු නොනත් මතක් වෙනකොට මතක් වෙන්නේ එයා ඉස්කෝලේ ගිය කාලේ කරපු දේවල්, එකට කොහේ හරි ගියා නම් ඒවා, ඒ රූපයත් එක දෙයක් තමයි මතක් වෙන්නේ. එතකොට මේ මතක් වෙන අවස්ථාවේදී අපේ හිතේ ස්වභාවය මොකද්ද? අපි අපට එක්ක දුකක් එනවා, සතුටක් එනවා. ඇයි එන්නේ? අපි මේ රූපයත් එකට සම්බන්ධ වෙලා තමයි මෙහෙම තියෙන්නේ. ඒ සම්බන්ධ වෙන්නේ ඇයි? අපි දන්නේ මේ මොහොතේ අපේ හිතට මොකද්ද වෙන්නේ කියලා. මේ මොහොතේ අපේ හිතේ ලක්ෂණය තමයි ඒ අපි දැකපු රූපය ඉතුරු නැතුව මෙතන නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒක පොඩ්ඩක්වත් දන්නේ අපි දැන් ඒ සම්බන්ධයෙන් අපේ මතකය, අපේ හිත, අපේ මයින්ඩ් එක තමයි මේ මොහොතේ රීඩ් කරන්නේ. නමුත් අපිට කවදාවත් මේක හිතෙලා නැහැ. ඕනෑම දෙයක් බලන්න, දරුවෙක් ගැන, ගෙදර ගැන, රැකියාව ගැන ඕනම දෙයක් මතක් වෙනකොට මතක් වෙන රූපයකුත් එක්ක. රූපයත් එක්ක මතක් වෙන විතරක් නෙවෙයි අපිට හිතෙන ඒ රූපේ මේ මොහොතේ ඒ තමන් දැකපු විදිහටම තියෙයි කියලා. දැන් බලන්න ඔබේ ගෙදර මම මතක් කරගන්න. ගෙදර මතක් කරනකොට ඔබට හිතෙන්නේ ඇත්තටම තියෙන ගෙදරේ පේන්නේ කියලා නේ. ඇත්තටම ඔබට තියෙන ගෙදර නම් පේන්නේ ඒ ගෙදර ඉස්සරහා දැන් මොකද්ද තියෙන්නේ කියලා කියන්න පුළුවන් වෙනවා. ඒ ගෙදර ඉස්සර වාහනයක් තියෙනවද? කවුරු හරි හොරෙක් ඇවිල්ලාද? ඒකත් ඔබට කියන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ මොහොතේ ඔබ සිහි කරන්නේ දැන් තියෙන ගෙදර නෙවෙයි. ඔබ සිහි කරන්නේ අන්තිමට දැකපු රූපය, ඒ මතකයේ නිරුද්ධ වෙච්ච එක නැවත සිතින් ඉස්මතු කරගෙන දැන් මේ සිහි කරන්නේ. එතකොට අපි යම්තා ජීවිතේ ජීවත් වුණාන ජීවත් වුනේ මෙහෙම. එතකොට අනිත් පැත්තෙන් අපට හිතෙනවා අපේ හිත එක දිගටම තියෙන එක සිතක් කියලා. නමුත් ඒ හිතත් එකට තියෙනව නෙවෙයි. ඒ සිතත් හැම මොහොතේම හේතු ඇති කල්ලි හටගෙන එතනම නිරුද්ධ වෙන ලක්ෂණයක් තියෙනවා. එතකොට මෙන්න මේක දැක්කොත් අපි හැම මොහොතේම වර්තමානයේ ජීවත් වෙන්නේ. අපි යම්කිසි කෙනෙකුට ප්‍රතිචාර දක්වනවා, රෙස්පොන්ඩ් කරනවා නම් නිතර අපි සිහියේ මේ දේෙන් අභ්‍යන්තරයේ බලමින් තමයි මේක කරන්නේ. මෙන්න මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේක දේශනා කරන තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එතකොට ඔබ හිතනවද ලෝකයේ පිරිසෙන් කීයෙන් කී දෙනෙක් නම් මේක හිතනවද? ලක්ෂයට එක්කෙනෙක්වත් හිතනවද? ඒ තරම් අඩු පිරිසක් තමයි මේ ලෝකේ මේක සිහි කරන්නේ. එතකොට බුදුහාඳුරෝ දේශනා කරන අපි මෙන්න මේක සිහි නොකරන අවස්ථාවේදී අපි හිතන්නේ සැප විඳිනවා කියලා. ඇත්තෙම කොච්චර සැප පහසුකම් තිබුණත්, කොච්චර භෞතික වශයෙන් සුඛෝභෝගී ජීවිතයක් ගත කරත්, කොයිතරම් ඉහළ අධ්‍යාපනයක් තිබුණත්, කොයිතරම් ධනය මාසික වැටුපක් ලැබුණත්, ඒ කවුරුවත් නියම විදිහ ආධ්‍යාත්මික සුවයකින් ඉන්නේ නැහැ. යම්කිසි විදිහක ආධ්‍යාත්මික සුවයක් කියන දුකෙන් නිදහස් වීම, ඒ දුකෙන් නිදහස් වෙන පුළංගම තියෙන මේ දර්ශනයත් එක්ක. ඉතින් මෙන්න මේකට තමයි ප්‍රඥා සම්පත්තිය කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනය ඇති කරගත්තු කෙනා හැම වෙලාවෙම සිහියෙන් ඉන්නේ. මේකට තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. With the awareness of our body and mind, we always keep our attention in the present moment. Not only we live in the present moment, we reflect on impermanence. Every moment our mind arises and ceases, our physical body also every moment arises and ceases. This is the reality of our life. While we are doing these kind of activities such as generosity, virtue and meditation, if we are able to practice mindfulness, that is the real success in our life. The Supreme Buddha pointed out how to overcome suffering. Whenever we are ignorant, whenever we are unmindful, actually we have no real happiness. The reason is that we depend on outside. When we experience something, we always look at outside. Our mind is fixed in outside material things and persons. It means outside persons and other things can control us. Our freedom, our liberation depend on how much we like to, we are able to live in the present moment with mindfulness. Mindfulness is the highest quality that Buddha has explained. When we are going to this highest level, first of all we have to practice generosity that you are doing here, offering something to others. Not only that, moral conduct, discipline our speech and behavior. We always do something reflecting on whether it is correct or incorrect. Not only that, we practice loving kindness. We think always, may all beings be well, happy and peaceful. When we practice these primary qualities, finally we enter the highest quality, which is mindfulness, which is highly appreciated by the Supreme Buddha. ඉතින් පින්නතුනි මෙන්න මේ සදහම් මග යන්නටයි අපිට මේ සියලුම පහසුකම් ටික නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබේ දෑතින් මේ දීපු දාණය හෙමියගේ ඥාතිවරියට, ඒ හිතවතියට පුණ්‍ය අනුමෝදනා පිණිස වගේම නීල් මහත්මයාට, බද්දරාණි නෝනට මේ පින්කම ආශිර්වාදයක් වෙනවා. ඔබට නිරෝගීව තව දීර්ඝ කාලයක් මේ දරුවන් සමග සතුටින් ජීවත් වෙන්නට, ඒ වගේම මේ ආදරණීය දරු දෙපළගේ අධ්‍යාපනයට මේ ආශිර්වාදය. ඒ නිසා කරුණෝ පිළිබඳව සඳහන් කරමින් ඔබ මේ කළ අවසත් පුරුෂ ක්‍රියාව ගැන අපි තාම අගය කරනවා. ඒ නිසා මේ රැස් කරගත් සියලු පුණ ධර්මයන් අපි මේ ගිය ලලිතා රන්ජනී ඒකනායක තලවගේ මාතාවට අනුමෝදන් කරවමු. ඒ මෑණියන් ඇතුළු ඒ වගේම ගිහන් මහත්මයා නමින් මියගිය ආදරණීය දෙමව්පියන් ලින්ටන් අබේරත්න මහත්මයා, ඒ වගේම නාලිනී අබේරත්න මාතාව ඇතුළු යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඒ සියලු ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා. අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පෙන් වඩලා ගාථාව කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති ඔන්න මේ උදකං යතානින්නම් පවත්තති ඒවමේවයිතෝ දින් පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින දැක තමන්ගේ දිවයිසුරු වර්ධනය කරගන්නා ගමන් මේ පින තුන හැමදෙනාම සිදු කරන සියලු දැහැම කටයුතු සාර්ථකව සිදු කරගන්නටත් විශේෂයෙන් මේ තමන්ගේ ආදරණීය දරු දෙපළගේ අධ්‍යාපන කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයන් සැලසේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සින්දියා. හොඳයි පින්වතුනි, බොහොමත්ම සතුටට පත්වන්න ඒ මීට දින හතකට කලින් මිය ගිය ලලිතා රංජනී ඒකනායක තලවගේ මෑණියන්ට පුණ්‍ය ආනුමෝදනා පිණිස සිදුකරන්න බලාපොරොත්තු වන දාන මේ පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අංග සම්පූර්ණව සිදු කරගන්න ලැබුණා කියලා තව තවත් සිතේ සතුට ශ්‍රද්ධාව දිනු කරගන්නා ගමන් මේ සියලු පින්කම් වලින් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලයේ හේතුවෙන් පින්වත් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට ඔබ හැම දිනාටම මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සේලෙස නිච්ඡං වන්දහා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරා රෝග්‍ය සම්පන්තේ සග්ග සම්පන්තිමේවච අතෝ නිබ්බාන සම්පන්තේ හිමිනාතේ සමෙන්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.